10.1.1.5 තතිය උපනිස සුත්තං සාවත්‍යං තත්‍ර කෝයස්මානන්ද භික්ඛු ආමන්තේසි දුස්සීලස්ස ආවසෝ සීල විපන්නස්ස අතුපනිසෝහෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ අසති අවිප්පටිසාර විපන්නස්ස අතුපනිසංහෝති පාමුජ්ජං පාමුජ්ජේ අසති පාමුජ්ජ විපන්නස්ස අතුපනිසාහෝති පීති පීතියා අසති පීති විපන්නස්ස අතුපනිසාහෝති පස්සද්ධි පස්සද්ධියා අසති පස්සද්ධි විපන්නස්ස අතුපනිසංහෝති සුඛං සුඛේ අසති සුඛ විපන්නස්ස අතුපනිසෝහෝති සම්මා සමාධි සම්මා සමාධිම්හි අසති සම්මා සමාධි විපන්නස්ස අතුපනිසංහෝති යථාභූත ඥාන දස්සනං යථාභූත ඥාන දස්සනේ අසති යථාභූත ඥාන දස්සන විපන්නස්ස අතුපනිසෝති නිබ්බිදා විරාගෝ නිබ්බිදා විරාගේ අසති නිබ්බිදා විරාග විපන්නස්ස අතුපනිසංහෝති විමුක්ති ඥාන දස්සනං සේයථාපියාවසරුක්ඛෝ සාඛාඵලාස විපන්නෝ තස්ස පපටිකාපින පාරිපූරින් ගච්ඡති තචෝපි පෙංගෝපි සාරෝපින පාරිපූරින් ගච්ඡති ඒවමේව කෝවසෝ දුස්සීලස්ස සීල විපන්නස්ස අතුපනිසෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ අසති අවිප්පටිසාර විපන්නස්ස අතුපනිසංහෝති පෙයාල විමුක්ති ඥාන දස්සනං සීලවතෝවසෝ සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝහෝති අවිම්පටිසාරෝ අවිම්පටිසාරේ සති අවිම්පටිසාර සම්පන්නස්ස උපනිස සම්පන්නංහෝති පාමුජ්ජං පාමුජ්ජේ සති පාමුජ්ජ සම්පන්නස්ස උපනිස සම්පන්නාහෝති පීති පීතියා සති පීති සම්පන්නස්ස උපනිස සම්පන්නංහෝති පස්සද්ධි පස්සද්ධියා සති පස්සද්ධි සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති සුඛං සුඛේ සති සුඛ සම්පන්නස්ස උපනිස සම්පන්නෝති සම්මා සමාධි සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති යථාභූත ඥාන දස්සනං යථාභූත ඥාන දස්සනේ සති යථාභූත ඥාන දස්සන සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගෝ නිබ්බිදා විරාගේ සති නිබ්බිදා විරාග සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති විමුක්ති ඥාන දස්සනං සේයථාපියාවස රුක්ඛෝ සාඛාඵලාස සම්පන්නෝ තස්ස පපතිකාපි පාරිපූරිං ගච්ඡති තචෝපි පෙග්ගෝපි සාරෝපි පාරිපූරිං ගච්ඡති ඒවමේව කෝ ආවසෝ සීලවතෝ සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති අවිම්පතිසාරෝ අවිම්පතිසාරේ සති අවිම්පතිසාර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති පේයාල විමුක්ති ඥාන දස්සනන්ති.